අපි දකිනවා ලොකු හිඩැසක්. ඒ කියන්නේ ආර්ථිකය සම්බන්ධයෙන්, ඒ වගේම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රාශියක් ගත වෙන බව අපිට පේනවා. ඉතින් ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මේක පහුගිය මාස 6 තුල තීරණ ගැනීම, නිශ්චිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වගේම බාර ගැනීම. ඉතින් ඒවා තමයි අදාළ වෙලා තියෙනවා. ඒ වගේම උතුරේ ආරක්ෂක තත්ත්වය ගැන සෑහීමට පත්වන්නට බෑ. ඉතින් මේ දැවෙන ප්‍රශ්නවලට ප්‍රතිකාර අවශ්‍යයි. ඒ සඳහා අගෝස්තු 17 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ ඒක අවස්ථාවක් වෙනවා. ඒ ප්‍රශ්න ගැන හිතලා බලලා ඒවට රටට අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට ඒක හොඳ මේ ප්‍රවේශයක්.